දේශනාව පමණ දබර. අති පූජනීය නාමයෙහි අරිය ධර්ම මාන විශාල ධන සම්භාරයක් දැන්පත් කොට සදා හිත්සකින් පරිණත වූ ගියා. මේවා ආරක්ෂණ ගෝපනය කරන විට සපකත් යන්නේ හිස්සතුන් පන්ලෝ යාමයි. මේ රටේ කෑම දීම ඇඳුම් පළඳුම් යාන වාහන ඉදුම් ඉදුම් නිලමුදන්ලාදී නැති අප්‍රමාණ ජනතාවක් ඉන්නවා. අපේ මහරජතුමාගෙන් අවසරය දෙන්නේ මේ අපේ වස්තු සම්භාරයේ රට ඇතුළේ බෙදා ගැනීම. ඒ අපේ මෞර්ය මුතුන් මිත්තන්ලත් තින්කේත වේලා අපට අපට සතර දුකින් වදිනදී නිවස්ව ලබන්න පාරමිතා වේවා කියලා එකමතුකව තීරණය කරගෙන භාගතුන්ගේ ධනන් දේලා කපේ අනදෙන හතුරු වෙලා මේ සියල්ලම දන් දුන්න. Taman නෙවදේශයේ මාලිගා පවා දන් දුන්න. මේ දෙන්න වරකටව තවත් දැනෙන්න පරිපූර්ණ. මේ දෙන්න මේ කවෙද්දාන්ව දහස් ගණන් ත්‍රිලක්ෂණ අනුව පරිපූර්ණ. ඒ සම දිනා තාර්කයෙන් ධර්මයෙන් අනුශාසනා කර අපේති තාපකයන් වහන්සේ දූපතකට වැඩම කරන එකලාව ඥාන අවිඥා බල දෙදෙව්වා. දෙන්න බොහෝ දෙනාය ඉන්ද්‍රයන්ට පතන්නක් වෙනාවේ තවත් මේ මිනිස ලංකාවේ උතුරු කරේ කියන කාල් දිවෙනක රැඳියා. මනුෂ්‍ය වාසියක් වෙත කරකොළ ගස් කැලෑවක කුඩා කුටියක් අදාගෙන කරකොළ අවුරක් පමණක් දින පතා වරදෙමින් ගාන ගතමින් වාසය කළා. එදාට කරකොළ ඇතුළත නෙලාගෙන පන්සල් දොරකඩ සබාගෙන නිනෙකුරුගේ සම්මගෙන නිනෙකුරු කල්පනා කළා මම කෝටි ප්‍රකෝටි ගණන් වස්තු සම්භාරයක් දන් දෙන වනගත උනේ. යම් වෙකින් අද මගේ මේ කරකොළ ඇතුළත ඉල්ලගෙන ආවොත් මම දන්නේනවා එදා දුන්න දාන ප්‍රාදානීය දානේ මහත් බලයි. හේතු එදාට වඩා මම සීල සම්පන්නයි, සමාධි සම්පන්නයි, ප්‍රඥා සම්පන්නයි. කවුරුනමුත් මේ දානේ පිළිගන්නේ පැමිණේවා කියලා හිතලා හිටියා. මේ විදිහට සතර භවනේ සම්දෝ රජුන් දැනින තනිකින් මාමා බඩගිනිකාර මිනිස්සෙක් මම ආගල. බෝසතුන් වහන්සේ වහාම නැගිටලා ආචාර කළා. ඔබතුමාට දීර්ඝාස වේවා. ඔබතුමා මගේ කල්යාණ මිත්‍රේ. මම මේ මගේ දවල් ආහාරය දෙන්න හිතුවා විතරයි. සමුන්නා පෙළෙන්න සමුනීම ලොකු ලාභයක් ලොකු පුණ්‍ය වාසනාවක්. මම මේ දානේ සමුන්නා කෙරෙහි තිලමනවා. මේ දානේ සමුන්නා කෙරෙහි ජීවිතයක් වේවා. ආයුර්ණ තපබල ඥාන ලැබේවා. මේ දානේ දීම නිසා මහානාමිතේ බෝධි සම්භාව පුරා ගෞතුරා බුදු වෙනවා. ඒ වගේ බුදුබාත උපකාරයක් සමුන්නාතේ පැමිණීම සමුන්නාතේවත් සතු භෝජයෙන් නිවස්ව ලැබේවා කියලා ගමකෝ පූජා කළා. එදා බුදුම ප්‍රීතිය ඥාන සූයෙන්ම දවසකින් වා බඩගින්න සුභාර්ථයක් දැනුනේම නැහැ. දෙවිදාසේ තුන්වෙනි දාසේ ඔය වගේම දන් දුන්නා. දින තුනේම නිරාහාරව ගත කළේ ඥාන සූයෙන්. හතරවෙනි දවසේදී සංඝ රජ සිය දෙසින් පැමිණියා. ආදී රජෙනිගෙන සත්‍යයක් ඇසුවා. තාපකයන් වහන්සේ දින තුනක් නිරාහාරව නේද? මේවත් දන් දීලා ජීවත් වෙන්න පුළුවන්ද? ඒ වගේ අපි තාපකයන් වහන්සේ එහෙම ධාතාවක් කිව්වා. ජදිමා තම්ති දේමා සංදක්ඛිනේ යං වරං ලබේ. අපම්පිතෝ අනුනීනෝ ගදේයං දාන මුත්තමං. සබ්දෙන්නේ දාතක් දෙකක් නෙමෙයි මාත්‍ය දෙකක් උනත් මගේ ආහාර වේල ඉල්ලගෙන ඉනවන නැනිවීමක් නැතුව බසුබට වීමක් නැතුව නෝසුදා බුදු බාපතා මම දන් දෙනවා. සබ්දේව රජුන් වැස්සුවා ප්‍රඥා තාපකයන් වහන්සේ තමුන්ලා විශාල ඥාති පිරිසක් කරනම කෝපි ප්‍රකෝපි ගැන වස්තුව දන් දීලා මේ කතාන සැතිනේ කරකොළගත් කැලෑවට එලා සෞඛ්‍යම් පුරන්නේ කවරේදී මතු ප්‍රාර්ථනාවකින්ද? අපි මේ බෝසතාණන් වහන්සේ මෙහෙම ගාථාවකින් පිළිතුරු දුන්නා. දුක්ඛෝ පුනම් භවෝ සක්ක ශරීරස්ස කෙදේදනම් සම්මෝහ මරණං දුක්ඛං සංසග්ගා ධම්මාං වාසමේ. සක්දෙනිතුනේ පුන පුන නැවත ඉපදෙන්න සිද්ධ වීම දුකක්. උපනපන්තනේ කෙලස්සයිතෝ මරණයටපත් වෙන්නේ සිද්ධ වීම දුක. ඒ ඥාතලයක උපදීම ජරා රෝග මරණ ආදීටපත් වෙන්නේ සිද්ධ වෙන බැවින් එකදීමත් මරණයක් කියන දෙක නැති අජාති අජර අම්‍යාදී අතව කනුකායාස අමෘත නිවාන ධාතුව බලාගෙන මා සෞඛ්‍යම් පුරනවා කියන පිළිතුරු දුන්නා. දක්ෂේ රජුගේ බොහෝ ප්‍රසාදයෙන් පන්සලක් තියෙනවා. තාපකයන් වහන්සේ මේ ලෝකේ බොහෝ තාපසවරු සක්දෙවතු පදවියේ බලාගෙන සෞඛ්‍යම් පුරනවා. සක්විත සැපත් බලාගෙන සෞඛ්‍යම් පුරනවා. බමලෝ යන තවස් ගන් පුරන රජ වෙන්නේ පිටු වෙන්නේ ධන සම්පන්න ලබන නාන ආවිද ලෞකික සම්පත් බලාගෙන තවස් ගන් පුරනවා. සමුන්නාගේ ප්‍රාර්ථනාවෙන් නිස්සාරණයි. සමුන්නාගේ ලෝකේ කාට දෙයක් නෙමේ ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකෙන් එතනේ ලැබෙන ලෝකෝත්තර නිවන් සුවයයි. සමුන්නාගේ හේතලව අතු පරිසුද්ධයි. සමුන්නාගේ යන්නේ නිස්සාරණාජයෙන් මේ උතුම් පිළිවෙත් කරන උතුමන් උපකාරයේ මම තමා විලක් සමුන්නාගේ කැමති වරම ඉල්ලන්නේ මම දෙදෙවොලට අතිපතිකත්වෝ රජේ මට වරම් දෙන්න පුළුවනි. ඒලාමේදී මහා බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කියා කියා වරං තේමේ අදෝ දක්ක ධම්ම භූතාන මිත්‍තර යේන කුත්තේ ජදාරේ තේ ධන ධඤ්ඤං තියානිච අනයන් නැති දුන්නේ දෝ අදුරයන් නියුන්නේ තුන්නයෝ සයතෝ තී සම්මා බුද්ධෝ කුක්කති දිනයන් තෝ නජානා තී සාදු සද්දවස්සනං සංජිනුනි මේ අපස්තුල සඥාන බාල කුතුජ්ජනයා නොමඟ ගමන් කරන්නේ ආශ්‍රය කරම යවන්නේ නොමඟට අයාපත් ප්‍රතිපත්තාදෝ මුදුනේ දිනගන්නවා යාපත් ගුණ ධර්ම අත්පරිමලා ආවාදය කනුසාධනයක් දුන්න කැන අයාත කොල්ලෙන් ගෑවගේ වහා සිතෙනවා ඔහු ධර්මයක් මිනියක් ගන්නේ නෑ එවැන්නෙකු මේ ආශ්‍රය දොළන ජීවත් කියල මායන නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියන එක පහදා දුන්නා. සම්දේව රජුව බලවත් ප්‍රසාදයේ පත්තලක් ජීවත් සමුන්දාසේ වර මෙසේ මෙවා සාකර වක් ඉල්ලන්න. ඊළඟට මේ ගාථාවෙන් වරමක් කියනවා. වරන්තේනේ අදුසක්ක සම්ම භූතාන නිච්චර ඊරං පස්සේතුනේ ඊරං ඊරේ නසාතං වතේ ඊරේ නල්ලාක සල්ලාපං සංකරේ පංචරෝකේ. එකක් දෙනු ගුණේ මත් වරමක් ගැලතේක් නක් නුවන්නක් දෙන්න. බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාගේ බෝධිසත්වෝත්තමයන් වහන්සේලාගේ අපක්ඛමෙන් දසාකුසිනෙන් වැළකුණා වූ දසකුසල ධර්මයේ ඇතිවෙන්නා වූ දස පාරමී පුරන්නා වූ සද්ධාවන්තෝ සීලවන්තෝ සුතවන්තෝ ත්‍යාගවන්තෝ ඥානවන්තෝ කරුණාවන්තෝ මෛත්‍රී සම්පන්න වූ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ඥානව මත අහන්නක් ලැබේවා ආත්මමනි දකින්නක් ලැබේවා දැක්කතමගේ ආත්මයක ලැබේවා ආත්මය කළාත්මමනි කතා කරන්නක් අනුසාකර ලබන්නක් වාසනා වේවා. එන උතුමන්ගේ වචනේම සුභාසිත වචනේම මට පිළිගැනීමට ඥානය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් යෙදිය. සක්නේ ගාජිරෝ බලවත් ප්‍රසාදයෙන් පස්සල එසේම සිද්ධ වේවා කියලා තවත් කරවත් ඉල්ලන්නේ කිව්වා. ඒ වෙලාවේ තමයි මා මාතෘකා කරන ගාථා දෙකෙන් වරමක් දෙන්නේ. වරන්තේනේ අදෝ සක්ක සම්ම භූතාන නිච්චරේ සතෝ රක්ඛාමි වචනේ කුරියස්සු ගමනං පති ධම්මා භක්ඛා පාසු භවෙහිං සීලවන්තෝ චයාතිකා ගතෝ මේන කීයේතේ දක්ඛානුපතේයං ගතං චිත්තං පතානේයං ඒතං කක්ඛවරං වරේ. සබ්ජමිතුනි මත වරමක් දෙනසේක් නම් මෙවැන්නක් දෙනු මැනව සෑම රාත්‍රියක හැවැන්නේ දිර උදාවත් සමඟ සෑම උදෑසනක මගේ ගෙනතට සීලවන්ත උතුමන් දැක ගන්න ලැබේවා. ඒ සීලවන්ත උතුමන්ට හිත පුරා දන් දෙන්න දිව්‍යමය දානවත් උතුමන් ලැබේවා. දන් දීමේ දේවස් අවසන් නොවේවා. දන් දීමෙන් කවදාකවත් පිටේ කලකිරීමක් පසුතැවෙන්නක් නොවේවා. දන් දීමෙන් වදවදාම මේ පිට පහදවා ගන්න ලැබේවා කියලා වරම දෙන්න කිව්වා. සක්යෝගාගේ සේමේ වාක්‍ය තම කර්මයක් ඉල්ලන්නේ කිව්වා. එහෙමයි බෝසතුන් වහන්සේ අන්තිමට මේ වාදයක් කිව්වා. වරන්තේ නී අදෝකක් සම්ම භූතාන නිච්චර නමං පුන උපේයාති සංකප්ප වරන් වරේ. සම්දිනුනි මට වරමන් දෙනසේක් නක් මෙවැන්නක් දෙමු නැනර. අදපතන් දිනේන් සමුන්නාසේ මා වෙත නොකමිනෙන් නෙනී කියන වරන් දෙන්නයි කිව්වා. සත්‍යෝ රජෝ කියන තුනා. අදාසිකයා පාපයන් වහන්සේ මේ රටේ මේ ලෝකේ රජවරුද බ්‍රාහ්මණ වරුද සිටුරුද තාපතුරුද මා දකින්න බොහෝ පුදුසක්කාර කරමින් වාරාද දක්වලට මම මේ දැන් ඔය කියන්නේ නෑ. සමුන්නාසේගේ මේ උසස් ගුණේ නිසා මම එන්නේ සමුන්නාසේ උපකාරයක් දෙන්න මගේ දැමීම ප්‍රතිචේ සුපලන්නේ කවර ආර්ථයක් කවර හේතුවක් නිසාද කියලා අදාසිකයා. එවිලා බෝසතාණන් වහන්සේෙන් මෙහෙම පිළිතුරක් දුන්නා. සංකානිසං දේව වන්නං සම්මකාම සමිද්දිනං ඉත්වා තකෝ පමඤ්ඤයං ඒතං තේ දස්සනේ භයන්ති. සම්දේතුනි සමුන්නාසේ දෙදවලෝත අධිපතේ සබ්දෝ රජ සකල දී අයිස්වාමීන් සමුදුමත්වෝ සමුන්නාසේ වැනි චරිතනේ මට මෙතර මෙතර දකින්නේ මේ ලැබීම නිසා මගේ ධ්‍යානයක සමාධියේ සමාපත්තියේ ප්‍රමාණයක්. එතමදක් නෙමෙයි. ගම්මේකින් මගේ සිත දෙව්ලෝ ගැන ඇලුනොත් මායන නිවන් ගමනට බාධාවක්. ඉතා මායන නිවන් ගමනට බාධාවක් නොවන විට දෙවිතෙනෙක් ආත්මා නිතර දකින්ද බලාපොරොත්තු නොවන්නේ කියන කලං කෝප ප්‍රකාශ කළා. සක්‍යෝ රජු ප්‍රසාදයෙන් පස්සලා කිව්වා සමුනාන්තයේ මේ චිත්ත සංධානයේ අතිශයින් පිරිසුදුයි. සමුනාන්තයට මා මෙතෙක් කියලා කතා කිරීමෙන් ඇතු වරදකවන් සමාවම නැනව සමුනාන්තයේ ළඟාන්තරයේ කිසිදු උපන්දරයක් නැතුව තවස්සන් පුරන්දු මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. සමුනාන්තයේ පරිභෝකණමේ කලකොළ ගහේ කොළිනික නොයෙන්ද මම අදිස්ථාන කරනවා. මේ වනාන්තරයේ ගෝසාක නපුරු භක්මියන්ද යාල මුරුදයන්ද නපුරු අමනුෂ්‍යයන්ද මං ඉවත් කර දෙනවා. සමුනාන්තයේ මේ සියලුම ප්‍රාර්ථනා උදේම සිද්ධ වේවා. මහින්ද වූ වරදක පමාවරද සමා වේවා කියලා අපි ආශිං පිටත්ලා කියනවා. බෝසතුන් වහන්සේගේ මේ පූර්ව ඡන්දේ බොහොම විචිතුරු ප්‍රාර්ථනා හයකින් සමන්වාගතයි. මහා බෝසතාණන් වහන්සේලාගේ තියෙන විශේෂ අධ්‍යාත්මය. එමනවා අධ්‍යාත්මය අලෝ මධ්‍යාත්‍යස්ස බෝධිසත්තානෝ ලෝකේ දෝසගතාවිනෝ අදෝ සත්‍යාත්‍යස්ස බෝධිසත්තානෝ තේ දෝසගතාවිනෝ අමෝ අධ්‍යාත්‍යස්ස බෝධිසත්තානෝ මොහේ දෝසගතාවිනෝ එක්කම් මධ්‍යාත්‍යස්ස බෝධිසත්තා කරාවාදී දෝසගතාවිනෝ පන්නේක අධ්‍යාත්‍යස්ස බෝධිසත්තා ගණසංගිනිකාය දෝසගතාවිනෝ ඉස්සරමජ්ජාත්‍යස්ස බෝධිසත්තා සම්බවගතේ දුක දක්වාිනෝ එන්න මේ ප්‍රාර්ථනා අය අධ්‍යාත්මයන් ඉතේ බලපවත්වා දැඩි ප්‍රාර්ථනා මා බෝසතාණන් වහන්සේලා ලෝභයේ ආදීනව දකිනේ නිර්ලෝභී වීමට ප්‍රාර්ථනා සබා ගන්නවා ජීතේ ආදීනව දකිනේ මෛත්‍රී ප්‍රභේදවා ගැනීමට ප්‍රාර්ථනා කරනවා මෝහයේ ආමීනව දකිනේ නිතර ඥාන සංප්‍රයුක්තව කටවපිටීමට ප්‍රාර්ථනා කරනවා. රාගයෙන් ගිහි ජීවිතයේ ආමීනව දකිනේ ලෛත්‍රාම්‍ය සංකල්පනාමින් කාණේ ජීවනවා. පිරිත්මක ජීවත්ීමේ ආමීනව දකිනේ එකලාව තවස්සන්තිනේ වස්නාකම ගැන ප්‍රාර්ථනා සබා ගන්නවා. සියලු භවයන් මේ සියලු ගතින් මේ දෝෂ රකිනේ නිර්වාණ ප්‍රාර්ථනාමින් බෝධි සම්බාර පුරනවා. එන්න මේ කාරණා හයම මේ ගාථා පෙරට සම්බන්ධයි. පළවෙනි ප්‍රාර්ථනාවෙන් කෙරෙන්නේ අලෝභ අධ්‍යාසයේ සැපීම. දෙවෙනි ගාථාවේ කියවන්නේ අදෝස අධ්‍යාසයේ සැපීම. තුන්වෙනි ගාථාවෙන් අටවෙනි ගාථාවෙන් දෙකෙන් කියවන්නේ අමෝහ අධ්‍යාසය. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසය උතනම කියනවා. අපි සංදේව රජුව නෑතුනා දකින්න අකමැතිම පරිවේග අධ්‍යාසය කියලා හඳුන්වනවා. යෝගීන් තමන් වහන්සේ නිර්වාණය අපේක්ෂාවෙන් සෞඛ්‍යන් දෙවියම නිස්සරණාජාතේ නමින් හැදින්වෙනවා. අද ධම්මීමේ ප්‍රාර්ථනාවත් අලෝභ අධ්‍යාසයට මන්තරගත වෙනවා. මේ අධ්‍යාස හයම එදා මහා බෝසතාණන් වහන්සේ සද්දෝ රජදෙනියේ ප්‍රකාශ කරන්නේ දුන. එදා ඒ කාලයේදී සෞඛ්‍යන් වශයෙන් සිටියේ දෙන්න මේ කාලයේ සුද්ධෝදන මහා මාර්යා සෞඛ්‍යන් බාටපත් වුණා. එදා ඒ කාලේ එකම කුසේ උපන්න සහෝදරී තුමිය යසවදී මේ කාලේ ඉදිමන්තිනයෙන් රක්නවෝ උත්පලවන්නා රහත්මයෙන් වහන්සේ බාට පත්වුණ ඒ කාලේ මේ වරම්දීමට ආකින්තමනි දක්දව රජ මේ කාලේ බුද්ධෝ පට්ටාක අනදමහිපාණන් වහන්සේ බාට පත්වුණ ඒ කාලේ මේ කාල ගල සම්බාල දන්නේල තවස්කල් පොරමින් එහැමි ප්‍රාථනයතුව බෝධි සම්බාර පුරාගත් අපීති කාපකයන් වහන්සේ අද ලෝතුනා බුදුරුව තමන් වහන්සේ බව දේශනා කොටවදාලා මේ දේශනා අතුරින් අපි පැහැදිලි කරගන්නවා අපමිතුනොත් කරගතුළු ප්‍රාර්ථනා මෙතන තියෙනවා. අපට මේ දාන සීල භාවනාවේ කුසාචනීමේ හේතුවෙන් නිවන් දක්නා තුළු අලෝභ අධ්‍යාසයේ දීක්වාගෙන පාරමී කුලන්ද ලැබේවා. එවැනිම සෑම කල්හිම අමෝහ අදෝස අධ්‍යාසයේ කියන මෛත්‍රී නීතුව ඉවතීමේ යුතුව පාරමී පුරා ගන්න වාසනා වේවා. අමෝහ අධ්‍යාසයේ කියන සෑම කටයුත්තක්ම නෝනින් කරවීමේ ප්‍රාර්ථනාවට මුලින්පත් වේවා. එවැනිම නිස්ස එක් මෛත්‍රාම්‍ය අධ්‍යාසයේ කියන ජීවිතය ආදීනව දැකීමේ මෛත්‍රාම්‍ය කිරීමේ ප්‍රාර්ථනාවට අපට පාපේතාවා. එවැනිම ධන සංගණිකාව කියන පිරිස් මැද්දේ අහිමේකව ජීවත් වෙනාට වඩා මේ කියන ಗುಣධර්ම සමතුපස්නා වඩන්න අපට ආශාව නැදේවා. එවැනිම මේ ලෝක ධාතේ කොතනකවත් සදාකාලික සෝයක් නැති බැවින් අජරාමර නිවන් සෝයම ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරන් අපට ජාති ජාති වාසනා වේවා කියන කාරණේ වූතිවා. දැන් මේ වේලාව සදාන් කරන්න තියෙන්නේ කටිලානි සත් ගැනයි. කපිලා පූජාව කියන්නේ දාන පූජාවක්නේ. මේ දාන පූජා නිසා දාන කියන භාවය ගුණ සම්පූර්ණ වෙනවා. ඒකම නැත්නම් දස පුණ්‍ය ක්‍රියාවත් මෙතන සම්පූර්ණ වෙනවා. ඒකම නැත්නම් දස පාරමිතාවත් මෙතනම තියෙනවා. ඒකම නැත්නම් සතර භවයේමයක් මෙතන තියෙනවා. ඒකම නැත්නම් සතර සංග්‍රහවත්වත් මේක සම්බන්ධයි. එකනම් මේ බෝධිපාක්ෂිධර්මත් මෙතන කියන්නම සම්බන්ධයි. ආර්යචෛත්‍ය මාර්ගය මේ පූජාට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් මේ දෙකම තුලින්ම සිද්ධ වෙනවා කියනකට තෝරා ගන්න ඕනේ. සම්මිය පූජා කිරීමේ ආරම්භය සිද්ධ වුණේ සරුවඥාන් වහන්සේ බුදු වෙන අවුරුදු 20කට පස්සේ. මේ පින්නත එක් පිළිමන්න මේ පින්නත බොහෝ දින් අහලා ඇති අපේ සරුවඥාන් වහන්සේ බුදු වෙන පළවෙනි අවස්ථාන කාලයේ ප්‍රතිපත්තනාදා බුද්ධාගමේ වැඩෙදල කටලම ගහතන් වහන්සේ ධර්ම දූත සේවාවේ පිටත් කර යවල සරුවඥාන් වහන්සේ කියන්නේ උරුමේල කාසික ගමනේ සඳහා උගේ ධනවමට ඒ වන්න අතන ළඟදී කප්පාදික වල තියෙන උගේ මේදී හම්බ වුණා රාජ කුමාරව සිද්දේ මුතුරාජුන් වහන්සේ සහෝදර පිටා මේ සිද්දේනාගේ විෂවවලුත් එක්ක එතනකොට විෂවක් කියන ළඟේ සෝමිනියක් එක්කව ඔය හැට දෙනාම ඒ උයනේ යන්තරින් ආරමමින් ඉන්න අතර ළඟර සෝමිනියේ අනිත්‍යයේ ප්‍රමාදයන් දැකලා ඒ හැමදෙනාගේ වස්නා වස්නා රංගිදී ආවරණ දෙව බඩු බඩු පොඩි ගලගෙන පැන ගියා. ඒක නැත්තා ප්‍රේත්‍යාමයේ කුමාරවරු හරිදෙන වෙලාවු සරුවක්යන් වාස ගහක් වේනවා දැකලා ඇතුවා. එතනින් කාන්තාවක් විත්‍යාවක් ගියාද? සරුවක්යන් වාසගේ බුදු ඇතර දෙමේ තිබුණා මේ පිළිස ගිරන් ලකින්න දෙරම් පුරා ගලා පිළිසම් බව. එනිසා ඒකට මේ පිළිතුරු වශයෙන් නොදී මෙහෙම පිළිතුරක් දුන්නා. කුමාරවරුනි අනුන්ගේ මාර්ගයේද සොයන්න ඕන තමා ගාන කුමාරගේද සොයන්න ඕන. එතකොට මේ කුමාරවරුන් නෝන පහල වුණා. එසේ ස්වාමීනි තමන් ගාය කුමාරගේ තේමින වැදගත් මේ එනම් කුමාරුන්ගේ වාර්යෙන්න මම තමන් ගාය කුමාරගේ කියා දෙන්නම් කියලා අනු පිළිවෙල දේශනාවක් පැවැත්වුවා. දාන කතා, සීල කතා, සංඝ කතා, ආමාන ආදීන කතා, ඕකාර කතා, සංකලේශ කතා, නෙක්ඛම් යානි සංස කතා කියන දාන කතා හතක් දේශනා කළා. මේ දේශනාව අනුසාරයෙන් කුමාරවරු කිච්චනා විසේ නීවරණ යටපත්ලා සමාධියක් පහළ වුණා. බණාන කොටස් ඉතර සමාධිය වෙනවා. මේ සමාධි වෙච්ච වෙලාවේ සරුවඥන් වහන්සේ දුක්ඛය සමුදය නිරෝධේ මාර්ගයේ කියන සාමුක්ඛාන්තික චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. සෑම දිනම අධිගම ලබා ගත්තා. වැඩිහිටිය අනාගාමි නවකයා සෝවාන් එක්කෙනෙක්වත් සුද්ධලෝණේ නැහැ එක්කෙනෙක්වත් අහසුනේ නැහැ. මේ ලාමයේ සිද්දේනාම එහි විස්භාවයෙන් කරෙද්දී ඉඳුවා. සරුවඥන් වහන්සේ දක්ෂණ දේවත්වයේ දීපොට වදාලා ඒක දෙක්කෝ වාකාතෝ ධම්ම කරත ධම්මචාරිය සම්මා දුක්ඛ සංඝ කිරියාය මානිනේ මෙහෙව බුදුදහමේ වාකාතයි සියලු සතර දුකින් වතුමගේ නිවන් සුව ලබන පිණිස සතුන් බඹතර හැටගෙන උපේන මේ වාක්‍ය ඇති වචනේ ප්‍රකාශ වෙන කොතන සිත්නා ගේම බාධකී අඳුන් පළඳුන් ඔක්කොම එනවා එතකෙන් තමයි බෑවිලා අත පිළික දරල හැටවත් වෙනම දරුන් වාසේලා වාගේ පෙනී ගියා. මේ පිළිසක කරුණාඥාන වාසේ ජනපද කාර්යකාරණින් නියම කරලා තමන් වාසු උරුමේ ගන්නවට ගැදියා. අර කුමාරිකාවරු තමන්ගේ මාලිගාවට පිටත් ගියා රත්වාහනවලින්. සරුවඥාන වාසේ උරුමේ කාසි ප්‍රාණයෙන් ගමනය කරලා දුරුතු පොය දාර්ශනයේ අතෝ රහත් බවට පැමිණේවා. ඊළඟට ජේතවනාරාමයේ පිළිගෙන ඉන්න කාලයේදී අර මුලින් සදාන් කළ ස්වාමීන් වහන්සේලා ඉන්නම අවුරුදු ගණනාවක් ජන ප්‍රතිකාරිකාවේ ගමන් කොට ප්‍රසෝදනම්ගේ බටේන ප්‍රදේශයේ පවත්න පාවයක කියන ආරණ්‍ය සේනාසනයක විශ්ව අවුරුද්දක් වාසය කළා. ඒ ඉස්ලාමතම ඉඳක් පහළ වුණා. අපි බොහෝ කාලයෙන් සරුවක් යනවා දැක්කේ අපි දැකලා බලකවත් තහන්න වටින කියන තම දෙලාම ඒ නාසන චරිතක් කරන වස්තුවේ වැක් කළා පාත්‍රයේ කියන ධනව පිටත් උනා කරත් වර බලා සත්තමාදන් වෙන ආසන්න කාලයේ මේ වළිග ගමනේදී අනේක වස්තුවේම දෙනේ සාකේත ළඟදී උදා වුණා. ස්වාමීන් වහන්සේලාට එදා වත්තමාදන් වීමට නියතයි. ඒ නොකලත් ආපත්‍ය වෙනවා නිසා අවශ්‍ය නැගී සිටියා. මුම්මාත්‍යක්ම සර්වඥාන් වාසේ නොදැක අතරමං වීම නිසා හිතේ කනගාටුවක් තිබුණා. ඒ අතරවත් පවාරණය කරලා දැලේ දවසේදී පාත්‍රිකය දරල විකත් රජයා ජේතවනාරාමේ බලා ගුණ හතක් මාන යන මේ ගමන ගමයන්ගේ දෙන තුරුපාවාගේ ගමන් ගමන් නිසා මඩ වෙලා තිබුණ පාරවල් වල ඕම දුෂ්කරතාවෙන් වඩින්න දෙන්න ඕන. ගණක් පමණ එළියෙදි එරෙනකොට පයක දෙරෙපෙන මඩ වතුර ඇඟ පුරාම විදිමින් අර පන්සු කෝල නියුර ඔක්කොම මඩ වතුරෙන් තෙඟුණා. ඒ ස්වාමීන් වහන්සේලා දුකාංග ගාරි දුකාංග ධාතුන්ව රැක්කා උත්තමයෝ කරන්නේ පාසු කෝල නියුර සායවක මඬ වතුර කෙරේ බොන්වාගේ බලකාද උන. බොම දුකේම ජේතවනාරාමයේ සමිගියා. ගන්ධ කුටියේ සමීපයේක මෙතනෙ පාත්‍රේ තුරු නිසිසේ තැන්පත් කොට දේවිය දෙවියා සරුවක් යනවා කියන්නේ ගන්ධ කුටියේ පිටෝ කොට. සරුවක් යනවාට දන්වා ඉඳාය කිරිතේන බව. එතෙන්නේ සමනේ මේ සංග පිළිසෙ මෙලෙමෙම එක එක නම මේ අවුරුදු 20කින් පස්සේ සාතුන් වාස දැක්ක බලවත්ම ගෞරවයෙන් සිලිපතෝ පිළිමෙන්ද පිළිමෙන්ද නමස්කාර කොට එකක් පතක වාඩි වුණා. සරුවක්යන් වහන්සේ නිමතාවදාලා මහණෙනි වක්කානුකාණේ සමගින් හිටියද යෝප්‍රතින් ප්‍රාන්තයක් ගැද්ද එන ගමන දුවකේ ආවද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ස්වාමීන් වහන්සේ තුන්වැනි වක්කානුකාණේ සමගින් හිටියා. යෝප්‍රතින් අපට ප්‍රාන්තයක් නැහැ. අපේ මේ ජේතවනාරාමයේ එන්න එන අතලම් වීම නිසා මේ එන ගමනේදී මඩ වගුරු වල එළියේදී දුකේ තැන්වීම නිසා කොහොම අපහසුතාවයක පත් වුණා. නම සර්වඥයන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් මේ තිස්සමන ධර්ම දේශනාවක් කළා. මේ දේශනාවෙන් හැඳින්වෙන්නේ සංසාරයේ විඳ අප්‍රමාණ දුක්ඛක් සම්නේ ගැනයි. ජීකරත් සම්මෝධිත්තේ දුක්ඛම් පස්සම භූතං සිබ්බම් පස්සම භූතං ජේතනම් පස්සන භූතං සතේ වන්දිතා අලමේ දිච්චේ සම්ම සංකාරයේ කුණිංගිංකවලම් විරජිතුන්වලම් විමුක්තිතුන් ස්වාමීන් ඔබ සෑම දිනා දීර්ඝ කාලයක් ප්‍රමාණාදී ශ්‍රාස දීර්ඝ කාලයක් දුක්ඛේ පිපත්ුණ දැක දුක්ඛේ පිපත්ුණ ජේතනයන් පිපත්ුණ මාමිනි මේ පොළොව වැළුවා මේ සංකාරයේ ගැන කලකිරෙන්න වටිනවා වැළෙන්න වටිනවා ඉදියන්න වටිනවා නේද කියලා විමසාව දාලා ඒකම මේ සංසාරයේ ඉන්න දුක් රාගයේ දුර්ගාතයේ රැඳුනට පාදා දුන්නා. මානක ප්‍රයෙතින් සංසාරයේදී එළුවන් එලා බෙලකපුන් ලැබුව ආරල ගැලුනේ මේ ධාතුව මේ සතර මාතාවරේ ජලයේ තැවි. සතරුවන් එලා බෙලකපුන් ලැබුව ආරල ගැලුනේ සතර මාතාවරේ ජලයේ තැවි. ඌරන් එලා බෙලකපුන් ලැබුව ආරල ගැලුනේ සතර මාතාවරේ ජලයේ තැවි. කුකුලන් එලා සතරුවන් එලා රාමේම සොරුන් වෙලා පාරදාරිකාවන් වෙලා රාමේම රාජා ප්‍රදාකාරයන් වෙලා මේ නියත දෙලකතුන් ලැබු ආරවම ගලෝ මේ දෙතේ කැපුණා නම් සතර මා සාගරේ ගලේ තැදි මේ තරම් දීර්ඝ කාලයක් වහන්නේ දුකෙන් සමානාතික්වාක දුක් සම්බාරයක් වින්ද අප්‍රමාණ ගැටි දුක් වින්ද අප්‍රමාණ හේතුලයන් පාත්‍ර වුණා ඉතාභාණී මේ සංස්කාරයන් ගැන මෙලෙන්න රත්නා පරිමේල රත්නා සමිඳේල රත්නා මේනි කියන එක සවිස්තරව දැක්වන කොට බොහොමවත් ගමනේක පස්සෙනින් සමාදේගත බණතිකයතෝ මේ උත්තර ස්වාමීන් වහන්සේලා කිනු දනම මේ නිජා කත්තමිත්‍යා සිය කිලිසින් යාගාන සයතව අරහත්යේක පස්සේලා දාලා ඉරුණු පාත්‍රයක් මෙන් පරිපූර්ණ සංකල්පන ඇති භාගපත්තෝ මේ කිස්නවා ප්‍රහතන් වහන්සේ සංගප්පන් වාසියේ දීපාවේ වෙන වෙනම වන්දනා කොට සබා ලැබූ අභ්‍යාස බලයෙන් බුද්ධ පූජා පවත්වා පාත්‍රයේ කිවර දරව අවතරක රහතින් පැමිණි ආදර සෑනගේ බාලිජාරම් නිතම වැඩියා. ශාසනලාවක් වූ අනන්ද මාහිමියන් වහන්සේ වැඩියා මේ ආගත් වෙදිතුන් වහන්සේලා ඉනිගෙන උපස්ථාන කරන්නේ. දැන් මෙතනින් ආසාසිකයා ස්වාමීන් වහන්සේ තිස්නමක් පමණ ආරණ්‍ය වාසයේ ගම දෙකක් වැඩියා. ඒ ක්‍රිස්තු ආගමික සත්‍යය සෝදානම් මේ අත කොහෙද? කියලා සරුවක් යනවා මේ දේශනා කළ ආනන්දය අර්ථවාදී යනවා නේද? නිද්‍රාන්තවාදී යනවා නේද? ඒ වගේ මගේ පුත්‍ර යෝතිද්දෙන ගම දුකේ මායිකා මායින්න තැන දෙන්නේලා අරියන පියාපත් ලැබුණු අතර අනුසුවක් වාගේ ඊට බල සහිතව අරියත්තේ පත්තලා තුන ලෝකයේ මෙත වේලා අරියත්තේ අභාමා නිලක පත්තලා අසින් යදියා එනක පහදාවා. එහෙම දේශනා කළ ආනන්දය අද අන් කණ්ඩාවට මේ සයත්නෝද සමීපයේන සීලෝ භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමයේද කඳවිය යුතුයි කියලා. චන්ද මාහිමියන් වහන්සේ ඉන්දවන්ද ස්වාමීන් වහන්සේලාගේ සහායෙන් මේ ජේතවනාරාමයේද මුළුමහත් සාමත්තේ ප්‍රදේශයේ කොටෝ ගණව වැඩිල සංඝයා රැස් කෙරෙව්වා. එදා සංඝයාගේ සරුවක් ගන්නාට මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරමින් කන්නේ කියලා කනුගඩ වැඩාගීමේ සංඝචිත්තා පනවා වදාලා. මාලිනී මේ වස්සාන කාලයේදී වෙනවත් සමාගම් පවාරණීමේ ධර්මයේ කරගත් භික්ෂුන් වහන්සේලාට ඈතාතීතේ බුද්ධ ශාසන වලදීද සතිලාක්කාර විනී කර්මයක් පනවලා තිබුණා. ඒ භික්ෂුන් වහන්සේලාට පහසුවක් ලැබෙනවා. අද මාර්ග සමිගමේ භාවයේක භික්ෂුන් වහන්සේලාට කඩනාකාරයක් නොලබුණු බැවින් බොහොම දුකේ කමිල්ලා මා සමීපයේ කරේ සංඝරත්නයේ පාදක පිටත් තුන එනිසා ගමේ සාසනයේ තියෙන බුද්ධ පුත්‍ර සංඝරත්නයේක වස්සාන කාල අවසානයේදී හේමන්තන්ගේ මාස 41 පහතරණය සඳහා මම කටුවක් අනුදනවදාමි කියලා අනුජානම් දික්කේ වස්සාන උත්සාහම් දික්කෝනම් කටලම් වස්සයතුන් කියන කටින ශික්ෂා පනවවදාලා මාණියේ කෙලවත් සමාදන්ව පවාරණය කරගත්ත උපසම්පන්න විසුණුරාතේලාට සතුල ආස්ථා විනය කර්මෙන් මම අනුදනවදාමි කියලා පනවවදාලා. අත්ක කටිනානම් වූ බිත්තේ පංච කප්පේස්සන්දී මාන්නේ කටිනී අතුල විසුණු වහන්සේලාට කර්ම පහක් අපරෙනවා. අනාමන්ත ජානු අසමාදාන ජානු ගණ භෝජන ජානදත් ජීවනම් යෝති සත්‍ය ජීවනුපාද සෝචනේ සම්බවිතති කියන්නේ එන්නේ මේ ආනිසංස පහ දේශනා කළා. මාන්නේ කටිනයක් අතුල විසුණු වහන්සේලාට අනාමන්ත ජානු කියන ආනිසංසයක් අසමාදාන ආනිසංසයක් ගණ භෝජන ආනිසංසයක් එවගේම යාවජත්ත ජීව රාණි සංඛ්‍යාත් යෝතිකාත්‍රයේ ජීවනෝපාද අනිසංඛ්‍යාත් කියන විශේෂාන සංස භාග ලැබෙනවා. එයත් තුන්සේරු අත්මේරි කර ආතුසට ගොඩ ගහා පූජා කරනවාට වඩා එක කර්ණය පූජා කිරීමෙන් මේ අනිසංසය බුද්ධ පුත්‍ර සංඝරත්නය ලැබෙනවා කියන එක පහදා දුන්නා. එතකොට කර්ණයක් කියන සම්බන්ධව ඉස්තර විවරණ දැන් කෙටියෙන් ඉස්සලා කියවුණා. වත්තාන කාලයක පෙරවත් සමාදන්ව මහා පවාර විනී කර්මය කරගත් උපසම්පන්න විසුණු වහන්සේලා ගඩේන තැනක ධන පූර්ණයේ සඳහා භක්මලක්කෝ අධිකාරණ උපසම්පන්න කල්පිත සමග අගෙන අහකින් ලැබුණ දෙයක් වාගේ කල්ලත්ව ගෙනවීමක් දැන්වීමක් ඇතුව මේ කක්ම ජීවනයක් පූජා කරනු ලැබෙනවා. ඒක පරිවාර වශයෙන් පින්නවල සීලන පූජා භාණ්ඩක කක්ම පූජා අතුවයි වෙනවා. එතකොට කර්ණ වස්ත්‍රයක් ධර්ම ජීවිතයක් ලැබුණාම උපසම්පන්න විසුන් වහන්සේලා සීලාමානික එක්කාසු වෙලා වත්තනමුණු ස්වාමීන් වහන්සේ නමකට කඨිනාකාර එනේ කර්මයන්ව කටේ පවරනවා. ඒ කර්ම ජීවිතයේ කර්ණ වස්ත්‍රයේ යම්තා කඩුපාඩු ඇතොත් ඒවා රහවාචාම සම්පාදනය කරන කටක් කරලා අභිමුඛ ප්‍රබල අධිෂ්ඨාන කරලා කඨිනාකාර එනේ කර්මයේ කරගත් යුතුව තියෙන ඒ දවසේම එන්න මේ දෙයෙන් කර්ණාන්තයේ අංග සම්පූර්ණ නැත්තුව ඒක කරුණ අතකින් අරෝපී වෙන්න පුළුවන්. කරුණ අතින් එකකින් අරෝපී වෙන ඔය යටගත්තා නම් වත්තානීත්‍ය අතරේ මාසයයි මේ මන්තරිකේ මාස 4 මාස 5 දීන මේ ශික්ෂා පොද පහකින් හයත් නොමීමේ ආනිසංස පහ කටිනේ අතුන් ලද විසුන් වාසුදාන් ලැබෙනවා කියන එක දේශනා කළා. මේ පළවෙනි කාරණේ තමයි අනාමන්ත කාර්යය. ඒ කියන්නේ විසුන් වහන්සේට තියෙනවා දාන ආරාධනයක් ඇතනම් ඒ ඉස්තකලව නොකරව ඉස්තාලින් දාන ගමනක් පරිදවන් නම් මේ වාසික විසුන් වහන්සේට ධර්මද අවසර ලබාගෙන යා යුතුයි. ඒ නැතනම් අටයොදනෙන් යොදුනට ආපත්‍ය සිද්ධ වෙනවා. නමුත් මේ කටුනාන සත්‍යමාත භයදී ඒ අවස සිද්ධ වෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලා ගමනක් ගන්නේ නිෂ්කර දෙයක් නිසා නෙමෙයිනේ. සාර්ථක ගමනක් පරිමේ සාර්ථක ශස්ත්‍රාණේ ගෝචර අසන්නෝල කර්ම පහ අතරක් ඉතේ දරාගෙනයි. සාර්ථක කියන්නේ පින් ගමනක්. එක්ක ධර්ම දේශනා කරන්න, නැත්නම් භාවනා කමතාන් දෙන්න, එහෙම නැත්නම් ආචාර උපාධ්‍යාන වල දකින්න, ඒ වාගේ යහපත් දෙයක් හොදා වරින්නේ. එම සාර්ථකයි. ශස්ත්‍රාණ කියන්නේ වර්ණ ගමනේදී ජීවිතයේ අවසක් සිද්ධ නොවේ හැටියට, සංගරේක බාධාවත් නොවේ හැටියට, සීලේක බාධාවත් නොවේ හැටියට, සමන සමන සීලයක් බාධා දිනුනින් ගමන් කරන්න ලැබීම සත්‍රායයි. ඒකේ සම්පජාන්‍ය කියන්නේ තමන් අදිස්ථාන කරගන්න මම යන ගමනේදී අසවල් භාවනා සමතාලින් මම ගමන් කරන්නේ. සම්බුදුන් බාවදානි, මෛත්‍රී බාවදානි, කිරුකුන් බාවදානි, ධර්මසති බාවදානි, සිකලාත්නේ ජාතනාවි, එමෙත්තම්ම කර්මයේ සුත්‍ර බාවදානි, පදපිරිතේ බාවදානි, සතර සූත්‍රේ බාවදානි, මාර්ගල සූත්‍රේ බාවදානි, මේවා තමයි කමිට කමිට බාවදාන ආවර්ජනා කරගෙන අනුස්ථාන කරගෙන පිටත්වීම ගෝත්‍රේ සම්පජාන්‍යයි. ඒක අසම්මූල කියන්නේ මේ ගමන් කරන මම තයා කෙනෙක් නැත. මේ ගමන යන්නේ ඉස්සක් පාල වෙන එක නාම ධර්මයක්. ඉස්සක් ඡායතික ධර්මයි නාම ධර්ම. ඒ නිසා චිත්තකිනිය වායෝ ධාතුවක් ඇති වෙන එක රූපයක්. මේ චිත්තකිනිය වායෝ ධාතුව ශරීරයෙන් පැටලෙන කාය ໂໂපනේ කියන කාය හිඤ්ඤක්යේ පාල වෙන එක රූපයක්. එනිසා මේ අත් සංඝාතේ ඉදිරියේ යගෙනවා ඒක රූපක් සම්ලේක යාම. සා නාමය රූපය ලෙස ගමන, ඉස්සන් භාව ගමන, ආයතන ප්‍රභාව ගමන, ධාතු අතලසක ගමනක් මේ ගාමීම ප්‍රතිත්තවපාදාංග 12ක ගමනක් මේ සිද්ධ වෙන්නේ. සෝවිත ප්‍රත්‍ය ධර්මයේ ගමනක් මේ යන්නේ. දුක්ඛ සත්‍ය ගමනක් මේ යන්නේ. මේ යන ගමනේදී මේ නාම රූප සංය සංය පාදා කිලිකේ මිනි මිනි යන අනිත්‍යයි. ඉනිම් බින්දින් දෙකෙන් පෙරලා දුකයි. ධම්මිතේ ලෝකාත්මානිකා අනත්තයි කියලා නාම රූප වශයෙන් ස්කන්ධ ආදි වශයෙන් බෙදෙදා එලක් නියංගා කලකේම තේනවා. සම්මූල සම්පජන්ණය මෙන්න මෙහෙම යන ගමනේදී හැරක්මගේ ගමන් කරන්නට අතිනානි සංසේ මහෝපකාරී වෙනවා. ඒකෙන් ස්වයංී භාවයක් ඇති වුණා. එතන කඩිනියක් පූජා කළ දිනුතුන් සතර ගමනේදී සක්විති රාජ්‍ය සම්පත්‍ය අනිවාර්යෙන් ලැබෙනවා. මනෝව සක්විති රාජ්‍ය ලැබුණා නම් අනන්ත යසක් එන්නේ. ධාර්මිකව ධර්ම රාජකෙනෙක් බවට පත් වෙනම ලෝකයේ තුන අග්‍රගන්නේ පුණ්‍යවන්තයෙක් ඇතුළේ ජීවත් වෙන ලැබෙනවා. එතුමාට සිතුවකතු සම්පත්‍යයල දෙකෙනුට වාගේ ලැබෙනවා. මෙන්න මේ කටිලානි සත්‍යයෙන් මේ සක්විති සම්පත්‍යනි සම්පල් ලැබෙනවා. නමුත් අපි දන්නවා සක්විති සම්පතක් අගරාමර සත්‍යයක් නොවේ. ඒක අපි මේ කරවන්නා වූ මහේසාක පක්ල පූජාවේ ආනිසත්යෙන් සක්විති සම්පත ඉක්මවා සත් දෙවිඳු සාදුවේ ඉක්මවා බ්‍රහ්මලෝක සම්පත ඉක්මවා බලාපොරොත්තු වන සාත් භෝජයේ පටේ භෝජය අපි සම්භෝජය කියන භෝජිත්‍රයෙන් එක භෝජයකින් ජරාමර නිවන්තුව සාක්ෂාත් කරගන්න හේතුකාර අතමාදානකාරය විසුන් වහන්සේ තියෙනවා තුන්සූරු අධිෂ්ඨානයක්. තුන්සූරු අධිෂ්ඨාන කළාම එක කෝලකින්වත් එක අරුණයක් අරුණවත් ගමනයක් හරි ගෙන්න මේ අත්පත්ෙන් ගෙන්න මේ සබා ගතුකි. මේ ගෙන්නුනා නම් නිස්සබ්ජාපත්ති වෙනවා. නමුත් මේ කඨිනාන් සංස්ක මාර්ගපයේදී ඒ ආපත්‍යයේ සිද්ධවන්නේ නැහැ. ඒකට කියන්නේ අසමාදාන කාල ආනිසංසය. විසුන් වහන්සේට යම යන තම තුන්සූරු ගමනට අවස්වාන්නේ නැහැ. අනිදාතන ගෙනියතුව ගෙනයාවතුව තියෙනවා. ඒ කාලෙක සම්පූර්ණ සත්‍විත රජතුමාගේ ගමනක ස්වරූපයයි. සත්‍විත රජතුමාට යම යන තැනට බක් මුල් බඳගෙන යන්න අවශ්‍ය නැහැ. බක් ගෙඩි බඳගෙන යන්න අවශ්‍ය නැහැ. මගේ නේදම් ගෙනියන්න අවශ්‍ය නැහැ. ජලයෙන් ගෙනියන්න අවශ්‍ය නැහැ. උණුසුම බෝතල් ගෙනියන්න අවශ්‍ය නැහැ. මදුරු දල් ගෙනියන්න අවශ්‍ය නැහැ. යම යනතල ඕම සම්පත් ලබා ගැනීමවා. ඒ වගේ තමයි මේ දෙවියන් කටලානිස්සක බලයෙන් පින්නතුන්ගේ සතර ගමනේදී අවශ්‍යදී අවශ්‍ය වේලා ගැනීමේ භාග්‍යවන්තකමක් ඇති වෙනවා. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ ලෞකික සම්පත් අපට අවශ්‍යතා ලැබෙනව පමණක් නෙමෙයි. අපිට දන් දෙන්න, සීලා දෙන්න, භාවනා කරන්න, භාවනේ කරන්න යම් යම් අවස්ථාවක අපට අවස්ථාව ලැබුණා නම් හේතු ප්‍රමාවක් නැතුව ගියේ ජීවිතය ඔබ නොකන්තේ ඒ දාන ආදී දසපාරමී පුරා ගන්න ජාති ජාති ප්‍රාර්ථනා වේවා. ඔබ නොකන්තේ ධ්‍යාන විදර්ශනා වඩා ගන්න ලැබේවා. ඒක පිළිගන්නවා නම් හතර නමක් පොර අධිගන්නවා උදාහරණ තාපත් වෙනවා. ඉලගමියෙන් දුක්චාරයක නැළදී හේදී ඉලක් ඉලක් වාසාර පාපිච්චේ කෙනේට වඩා ලොකු ආවක. එනිසා අකම භෝජනේ හරිත හලාර විසක් වාගේ. මේ කර්ම ජීවන මාත පරිදී එම අකම භෝජනේ ගත වෙනවා. ඒ බදන්න කෙනේ කාරණා කළා නම් කියලා ඒ පිළිගන්න පුළුවන් ආපස්සවන්නේ නැහැ. ඒ කාලයේත් අකම භෝජනේ කියන්නේ හලාර විසක් වාගේ නපුරු දෙයක්. එක පැතරනවා කියන්නේ අමෘතයක් වෙන බාහපත් දේවා. එතන හලාල විචක් කියන්නේ අතක භෝජනේ අත්දරින්නේ සත්‍යාරිත්‍යයෙන් හේතුන ගැනීම. මේ පූජා කළ දිනවල සතර ගමනේදී අවදාපා ශරීරයක වස්විත තුල්වාන්නේ නැහැ. සංඛ්‍යාන් දැක්ක කරන්නේ විසවාදීනේ. අපේ ආගමේම අතක භෝජනය පරිහරණය කරන්නේ නැහැ. සත්‍ය ආජීවයකට පත්වන්නවන්නේ නැහැ. උපන්තම් භාවයක් පාසා සම්‍යක් ආජීවයෙන් රාමියම වතිතාදී සරිගත නොවේ දෝතේ දලව දුන දාදා ගන්න කපිලානිසන්තෙන් මේ දුරෙනවා. නමුත් අපි දන්නවා මේ ගන්න ආහාර පාන වල වතිතිතක් නෙමෙයි. ඊට වඩා පානය කරපු වතේ 1500ක් අපි ළඟ තියෙනවා. මේ තමයි 1500ක් පමණ මේ කෙලෙස් වතේ පිට අපි මේ කපිලානිසන්ත රාමියම අපට උපනතම් භාවයක් භාවයක් පාදාන ඊන සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥානදාත්මය ගුණ වරදමින් පානේ කරමින් දස පාරමී පානේ කරමින් බෝධිසත්වයන් පානේ කරමින් 1500ක් පමණ මේ වතනිත සමාරා ධම්මාරා භෝධීන් රතේ භෝධීන් අදිතම් භෝධීන් ලෝකෝත්තර නිර්වාණ අමෘතේ වන්දා ගන්නට කඨිනාන් සංසීම ගැදේවා කියා ප්‍රාර්ථනා කරනවා. අතන මේ කාරණේ තමයි යාව ගන්න තීවරේ. ප්‍රකාශන විසුනේ තේනවා සුසුරු අදිස්ථානයක්. ඒ අනිසුරු අදිස්ථාන විකල්පණය කොට සමාගත යුතු වෙනවා. අදිස්ථාන විකල්පණය නොකොට යටත් ප්‍රේතයෙන් වියකත් පළම ඒන දිග එලිකාට වුණත් අදිස්ථාන විකල්පණය නොකර ධ්‍යාගත්ත දපදාව කිසිමේ ධ්‍යාග නිස්සාරිය ආපත්‍යක් වෙනවා. නමුත් මේ කඨිනාන සංස මාසපයේදී අතිරේක චෝරු දවස් 10ක් වඩා අදිස්ථාන විකල්පණය නොකර සමා ගන්න පරිභෝග කරන්න වරම් ප්‍රසාදයක් ලැබෙන වරක් තේන්නේ නැහැ. ඒ කාර්යයේදී සවැදගත් පාදමක් සමේ සක්විති රජ කෙනෙක් දැන ගැලුවාම එතුමාට යාන වාහන ඇඳුම් පැළඳුම් උකුණ අවදයක්ම එකක් නෙමෙයි අප්‍රමාණව ලැබෙනවා. ඒ වගේ අපට උපලෝකම් භවයක් පාසා හැම දෙයක්ම අප්‍රමාණව ලැබෙන්නේ මේ හතරේ කඨිනාන්තයට හේතු වෙනවා. අපට එක මාළිගාවක් ගන්න ඕනේ මාළිගා කීපයක් අපට ලැබෙනවා. රාජ්‍යම අපට යාන වාහනයක් නොවේ වාහනවල කීපයක් අපට ලැබෙනවා. ඒ වාගේ හැම දෙයක්ම අතිරේකව වැඩි පුරලා දෙන්නේ හේතු වෙනවා. මේ හතරේ මේ කඨිනාන්තයට හේතු වෙයි. සමතන් ප්‍රාර්ථනා කරන තෝනේ ලෞකික සම්පත් ගැනීම දෙන්නේ නෙමෙයි. මේ කුසල අනුභවයෙන් අපට නිවන් දැකලා තුරු යටි යටිෙන් දාන පාරමිතා පුරන්න උපායක් පාසා ලැබේවා. යටි යටිෙන් කියන පාරමිතා නෙක්ඛම් ප්‍රඥා විදේ කම්පිතාචි අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා පාරමිතා පුරන්න ලැබේවා. එක භාවනාවක් එක දායක භාවනාවක් කරන්න ගියාම සත ගණන් මාස ගණන් භාවනා කරගන්න ලැබේවා. එක ධ්‍යානයක් පදන්න ගියාම ධ්‍යානස්ස සමාපත්ත මේ සාසනය උපදවා ගන්න ලැබේවා. එක මාර්ගඵලයක් ලබන්න වාඩි වුණාම සතර මාර්ගඵලයේ මේ සාසනයේදී අවබෝධ කරගන්න ලැබේවා කියන මේ විදිහේ ප්‍රාර්ථනා ඇති කර ගැනීම මේ අතරේ මේ කර්ණාලිසත් බලයෙන්ද සාකර්මයේ කොට ලෝකෝත්තර නිර්වාණ ධාතුව එක මාත්‍රයේ කාබෝධ වේවා කියලිකාන් සබා ගන්නවා. සත්‍යඥානිසත්යේ තමයි ජෝති චාත්‍ර ජීව රූපාදේ. ඒ කියන්නේ යම් දෙනෙකුට කර්ණයක් පූජා කරන ලදන මේ මාස පහ ඇතුළත තවත් ජීවන වස්ත්‍ර පරිස්සම් තමසතු කොට පූජා කරතොත් මේ සියල්ලම කඨිනිය ලැබුණු භික්ෂුන් වහන්සේ සාර්ථක වෙනවා. සංගික දේ පෞද්ගලික භාවයේ පැතිීමේ බුදුම භාවයක් කඨින වස්ත්‍රයේ දෙනවා කඨින මේ සිය මිනී කර්මයේ දෙනවා. ඒතෝ කුංගාතික කැමැත්තෙන් ඕනේ අනිත් භික්ෂුන් දෙනවා නම් දෙන්න. එන්න මේක පුදුම අලප්‍රසාදයක් සංගික දේ පෞද්ගලික වෙනවා කඨිනේ බලේ. ඒ අනුව තමයි සංසාරයේදී කඨිනානි සත්වයන් පින්නතුන විපාක ලැබෙන්නේ. ඒ කියන්නේ ආදාපත් කඳුන්ගෙන් තොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අපේ භාය ආදිතාදීන්ගෙන් සමත් ලැබෙන දස සම්පත්තවලට බාධාවක් වන්නේ විනාශ වීමක් වන්නේ උපත්ලයන්ට බාධන වන්නේ නැහැ කියලා ආලකමන්දා රාජධානී දස සම්පත්තාවේ ආරක්ෂා සහිත වෙනවා. මෙන්නා සමත් ලැබෙන සෑම සම්පත්තියක්ම ආරක්ෂා සහිතව තාක්ෂික කටින් ඉන්නේ හේතු වෙන පූජාව අදිනානිසන්ත පූජාව නමුත් අපි දන්නවා මේ ලෞකික වාසියෙන් ලැබෙන සත්‍යතාවක් ධර්මයෙන් ධර්මයෙන් ගමන් කරන්නේ නැහැ. අපි දන්නවා මේ සියල්ලම තාවකාලිකයි කියලා. ඒසා අපි මේ මහේස්වාද කර්ණාලිකාන්තයෙන් ප්‍රාර්ථනා කරමු. යම් දකිලා දුරු අපි යම් කඳු ප්‍රදානයක් දෙනවා නම්, හේලා ප්‍රතිලා නම්, භාවනාවක් කරනවා නම්, පින්කමක් කරනවා නම්, ඉකම කෙලෙසේ පින්වත්, මායිරුගින්වත්, දාදාවක් නැතිව, කඳුන්ෙන් තොරුන්ෙන් සතුරන්ෙන් ගින්නෙන් ජලයෙන් අපිය කුජලන්ෙන් බාධාවක් නැතිව, ගතපාරමේ කුලංග ජාති ජාති වාදනා වේවා. එවැනිම බාධාවක් නැතුව ධ්‍යාන සමාධි විපස්සනා ඥානවදන් ජාති ජාති වාදනා වේවා. බාධාවක් නැතුව සතර මඟ ඵල පිළිවෙලින් ලබන නිවන් සුව සාක්ෂාත් කරගන්නට අතිනාන සංසයම හේතු වේවා අධිෂ්ඨාන සභාවෙන් ධම්මේ අනුසස්ස පහම විසුන්වා තේලා ලැබිනාන සංසය පහ හිතා බදවතුනේ එයා සමාන විපාක ලැබෙනවා තාකද්දක් පැහැදිලි වුණා එනිසා දැන් අපි කරකා බලමු අපේ දරුවක් යන වාසයේ විෂාසංක තාත්තලාපයේ දොල බෝධි සම්බාර පුරාගෙන ආවා මනෝ ප්‍රඥාන කාර්යය තුල බුදුරෝ 125000ක් වන යාළුවා. වාස්තුනිදාන කාලයේ තුල 385000ක් බුදුරු සම්මුඛුණා. එවැනිම වාස්තුනිදානේ පුරණ සාරාංශ සම්පලකයේ තුල බුද්ධ සාසන 24ක් වන යාළුවා. විශ්වකරන්නේ 24ක් වන යාළුවා. මේ බොහෝ සාසනවල පාරමාන් සම්පූර්ණ කියනවා. බොහෝ සාසනවල අනේකා කෙලෙස ධම්පින් කම් කරලා තියෙනවා. පත්න පූජාදීද පවත් කරලා තියෙනවා. ඒ වාගේ අනන්ත ජාතවල බුදුදා පතාගෙන දාන මහා දාන පාරමිතාවේ පාරමී සම්බාර පුරාගෙන ආව මාබෝසතාණන් වහන්සේ හෙසතුරුවක් දැකදී අත්වාදා පාපරෝධ කම්පා කරමින් බෝධි සම්බාර මුදුන්පත් වහගෙන සුසිත ජීවි ලෝකයේ හේත චේතනමින් ඉදද ජපදාසත්තක් කළ දේවමුණිය ආරාධනා පිළිගෙන පස්මහා බැනුම් බලා පස්තුම භවයෙහි උත්පත්ති මංගලයට පත් වුණා. 29 වෙනි අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණයට පැමිණ වුණා. දුෂ්කරප්‍රිය පුරා මාත්‍රාණී රදා බඳුන් පිළිවෙත සාරගෙන කිස්පස්සනි රතනේදී උපතින් හරියට කිස්පා පිළිල විසක්පුර පතලස්වා පොහොදානේදී අනියම් කාලයේදී රසදාසක් ලෝකදාක ඒකාලෝක කරමින් අනේක සාස්ත්‍ර සාත්‍යාරයන් මැද්දේ නෝතුනා සම්බුද්ධ බාහ්‍යක පත් වුණා. 47 අවුරුද්දක් මුළුල්ලේ ලෝක සමාගම් වෙච්ච නැත්තේ වා භූමි ශාන්තයේ නව කෝටි 800000ක් වෙන අමාමානුවක පම්නවලා දාලා අනාගතයේ බල සුදු බුදුරක් හේදව දරදාන ස්පර්ශයෙන් සුවාසූදාක ධර්මස්කන්ධයේ දේශනා කළා. සමන් වහන්සේද දසදාස ප්‍රෝකදාස ඒකාලෝක කළ ගිනිපාලක් හිමියන්නසේ ආඥාවේ කෙලවර සංස්කාරයන් ජනිත්‍යතාමේ ලෝක පාදා දෙමිය අනුපාදිතයේ පරිනිර්වාණය නිවන් පුර ගැදියා. එක්කේතේ රහතන් වහන්සේලාද පිළිමි වුණා. සෝවාන්ලා ව්‍යාය මාර්ගපාලා දුතුම සුමති ගාමි වුණා. සදු ජනතාව සෝකයේ කර්මාරූපව පරිලව ගියා. යනිදි යාරස්ථානද රකට පැවිතේ සොරොත් මහා ජනපදද රාජධාන උයන්පකුණු මාලිගාදී සියල් ගද නස්ථාන සේතු වුණා. මේ වාගේ රාජතාවක මහා පුත්තේ මහා මේරු පර්වත මහා සාගර යන විශාලවත් ජවන් දරුවා ඉදකඩා යාන වාහනඳු පැළඳු මිහ මුදල්ලාදී පාරිභෝගික වස්තු හැමින් දීමින් ඇඳුමින් පැළඳුමින් ලැතෙන් ගොඩෙන් දේතෙන් හේතෙන් පරිහරණය කළ ආත්මාව සියල්ල හිතයක් හේතනද සෑම සාස්කාර ධර්ම ක්‍රමයක් ක්‍රමයක් පාදාව සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙමේ නැතිවේ යන දරින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමති කැමතිතේ නොකවත්නා බැවින් අපාර නිස්සාර බැවින් අනාත්මයි ත්‍රිලක්ෂණේජාතීන් සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයයි දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයයි ඒ දෙකම කුසාවක නිවන නිරෝධ සත්‍යයයි ජීවිත පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයයි අනන්ත පරිමාණ බුදු පතේ බුදු මහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් දිනෝ දානාවේ දසපාරමිතා උභා බලින් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජනාන දේවතාවන් තමාම නිවනින් කරසේ වදාලා සතරදුක් කර්මයේ කොටේ කෙලෙස් නිනිවාසාර්ථ නිවනින් කරසේ වදාළ බුදු පතේ බුදු මහා රහතුන් වහන්සේලා සිතින් කයින් වචනින් සඳහල්නේ අපේ ගෞරවාචාර උත්සවාංග නමස්කාරයේ වේවා. අපට ජීවිතේ පුරා කළ සෑම කුසලයක්ම මේ උතුම් කර්ණාලිකාස කුසලයක් පාරමී බාගපත් වේවා. කතෝ බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසිය බෝධ ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දික චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානිසංස බලෙන් සමිත දෙලව ජයගෙන පැතු බෝධීන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත්තු දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සිසිලසතුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.